Amen. Just to remind you, Friday night in the hall, Saturday night in the hall, and Sunday morning here. මතක් කිරීමක්. සිකුරාදා, සෙනසුරාදා ඒ ස්ථානයේ පළවත්තේ ඉරිදා මේ ස්ථානයේ අමතක කරන්න එපා. Okay, all the people that you bring on Friday and Saturday, you come with them on Sunday. සෙනසුරාදා ඉරිදා අලුත් අය ගෙනාම එයාව ඉරිදා මේ ස්ථානයට එක්කන් එන්න. Okay. We had a wonderful 144 day on Monday, didn't we? අපි සඳුදා දවසේ ඉතා අලංකාර රැස්වීමක් පැවැත්වුවා මේ ස්ථානයේ. We thought it was probably the best 144 meeting we have ever had. අපි හිතුවා අපි ඒ තිබ්බ පොයේ දවසේ තිබ්බ 144 රැස්වීම වල හොඳම රැස්වීම එක. There was such a presence of God, there was such revelation, there was such a unity in the spirit. මේ ස්ථානයේ ආත්මයන් වහන්සේගේ ඒකත්වය, ඒ වගේම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ වචනය බලවත් ලෙස තිබුණා. And we really see that God is taking us as a church into a new revelation on prayer. අපි දුටුවා දෙවියන් වහන්සේ සභාවක් හැටියට යාඥාව පිළිබඳ අලුත් එළිදරව්වීම් කරා අපිව ගෙන යනවා දැක්කා. He's reminded us and he's brought us back into that place where we're speaking in tongues. අපි අන් භාෂාවෙන් කතා කිරීමේ වැදගත් ස්ථානයට නැවත අපිව ගෙනාවා. And he has we read the Bible and we get rhema words. දේ වචනේ කියවලා රේමා වචනයක් ලබා ගැනීම. And we confess those words and promises over our life. ඒ වචන අපි අපේ ජීවිත මත ප්‍රකාශ කරලා. And this is the next thing that the Holy Spirit is teaching us. දැන් ශුද්ධාත්මයන වහන්සේ මෙතෙන් පටන් ගන්වන වැදගත් කාරණාව මේකයි. Because as we go into a world of new opportunities and of greater opportunities than we have known before. අපි පෙර දුටුවට වඩා විශිෂ්ට අවස්ථාවන් වරප්‍රසාදය ලෝකයට යන අතර අත්දකින් අතර the level of our prayer and the quality of our prayer must increase to match the spiritual opportunities that we have. අපි ලබා ගන්න යන ආත්මික ප්‍රස්තාවන් සමග අපගේ යාඥාවේ මට්ටම අපේ යාඥාවේ ගුණාත්මකභාවය එක සමාන විය යුතුයි. Because it is what we have gained victory for in the spirit that we will see come to pass and to remain in this earth. මක්නිසාද මේ පොළවේ යම් ජයග්‍රහණයක් ලබා ගන්නට නම් ප්‍රථමයෙන්ම අපි ආත්මික තලයේ ඒ ජයග්‍රහණය ලබා ගත යුතුයි. Right, last Monday I spoke from James chapter 5 verse 16. දැන් ගිය සඳුදා පොයේ දවසේ මම යාකොබ් පොතේ 5 පරිච්ඡේදයේ 16 පදය ගැන කතා කරා. And you can turn to that passage because we're going to be looking at it again today. දැන් ඔබට පුළුවන් ඒ කොටසට යන්න යාකොබ් 5 16 අපි නැවත බලන්න යනවා උදෑසන. And on Monday, well, let's read it, shall we? I'm going to read it in something called the Amplified Version. දැන් පාසලිස් කියවන්න යන Amplified කියන පරිවර්තනය, ඒක ඉංග්‍රීසි පරිවර්තනයක්. The Amplified Version is just something that amplifies, which means it makes clearer what has actually been written. The පරිවර්තනයේ තියෙන විශේෂත්වය තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ඒ ග්‍රීක භාෂාවේ තියෙන කාරණා තව පැහැදිලි කරලා පුළුල් කරලා විස්තර කරලා සඳහන් කරනවා. It's not a wrong translation, it's just taking the Greek word and putting it not just in one English word but in several so that you get a fuller picture of what they were trying to say. ඒ මුල් භාෂාවේ තිබෙන පරිවර්තනය එක වචනයකට සීමා නොවි වචන ගණනාවක් තුලින් විස්තරාත්මක සඳහන් කිරීම. And if you speak in English, I would really recommend that you get an amplified Bible. ඉංග්‍රීසි භාෂාව කියවන කෙනෙක් නම් මේ පරිවර්තන මිලදී ගැනීම ඉතා වැදගත්. Or you can get it free off the net. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකක් තියෙන කෙනෙකුට ඉන්ටර්නෙට් එකේ නොමිලේ ගන්න පුළුවන්. It is well worthwhile investing in one. ඉතා වටිනා දෙයක් ඒක ලබා ගැනීම ඔබට ආශිර්වාදයක් වෙනවා. James chapter 5 verse 16. යාකොබ් 5 පරිච්ඡේදයේ 16 පදය. Confess to one another therefore your faults, your slips, your false steps, your offenses, your sins, and pray also for one another that you may be healed and restored to a spiritual tone of mind and heart. I need to go for you to go slow. Okay. Confess to one another, therefore, එකිනෙකන එබැවින් එකිනෙකනට තමාගේ පාපය කියාදී, your faults, ඔබගේ වැරදි, your slips, ඔබගේ අතපසුවීම්, your false steps, ඔබගේ බාධක නැත්නම් ඔය බාධක your offenses ඔබගේ offenses බාධාවත් your sins සහ ඔබගේ පාපයන් and we spoke about that on Monday didn't we if we have done something to hurt somebody even if we think they have done the bigger wrong we go to them and we confess what we have done wrong දැන් ගිය සතිය අපි බෙදාගත්තා අපි එකිනෙකට යම් අපි එකිනෙකනාගේ සිත් රිදවලා තිබෙනවා නම් වැරදි කරලා තිබෙනවා නම් අපි එකිනෙකනා ඒ තනත්තා වෙතට ගිහිල්ලා අපි කළා වූ වැරද්ද ගැන සමාව ඉල්ලන්න අවශ්‍යයි. And I have heard testimonies this week. මට මේ සතියේ දැන්ටමත් සාක්ෂි තිබෙනවා. Of people whose lives have been changed because they have gone and confessed their sins to someone. යම් අය මේ සතියේ තුලම ඌන් වැරදි කරපු අය වෙතට ගිහිල්ලා සමාව ඉල්ලීම තුලින් ඔවුන් ලබාගත් ආශිර්වාද ගැන සාක්ෂි අපි ඇසුවා. And then it goes on to say and pray also for one another. ඊට පස්සේ කියනවා දැන් එකිනෙකනා උදෙසාද යාඥා කරන්න. Don't wait to be prayed for. Pray for one another. Pray for your family. Pray for your leaders. Pray for yourself. ඔබ යාඥා ලබන්ට බලා සිටින්න එපා. ඔබ නායකයන් ගැන එකිනෙකනා ගැන ඔබ යාඥා කරන්න. Because as we pray we get God's heart and then we have God's love and God's patience with people. මක්නිසාද අපි යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ සිත දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙවියන් වහන්සේගේ ඉවසිලිවන්තකම අපි ලබනවා. And why do we do that? ඇයි අපි එසේ කළ යුත්තේ? It says in the 5:16 that you may be healed and restored to a spiritual tone of mind and heart. මෙතන කියනවා ඇයි අපි එසේ කළ යුත්තේ? එවිට අපි සමාව ලබාගෙන අපි නිදහස ලබාගෙන දෙවියන් වහන්සේ සමග එක්සිට වෙන්න පුළුවන් හදවතක් අපි අත්පත් කරගන්න. However much we do if we haven't got if we aren't restored in our relationship with the Lord what we do will not be very effective. දෙවියන් වහන්සේ එක්ක එකඟතාවයක් ඇති හදවතක් අපිට නැත්නම් එහෙනම් අපේ ජීවිතේ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ. And these are two things we can do to restore our spiritual relationship with God. දෙවියන් වහන්සේක තියෙන අපේ ආත්මික සම්බන්ධතාවය නැවත ගොඩනැගීමට ඉතා වැදගත් වෙනවා මේ කාරණාව. And then it goes on to say the earnest heartfelt continued prayer. ඊට පස්සේ කියනවා උනන්දුකමෙන් මුළු හදවතින් නොකඩවා කරන යාඥා. Of a righteous man makes tremendous power available. මෙතන කියනවා උනන්දුකමෙන් හදවත් මුළු හදවතින් නොකඩවා කරන යාඥාව මහත් වූ බලයක් නිදහස් කරන්නේ කියලා. Dynamic in its working. එතන කියනවා ඉතා බලවත් ලෙස ක්‍රියාකාරීත්වයක් ඇති වෙන. It takes one righteous man. එක ධර්මිෂ්ඨ මිනිසෙක් කරන කොටගෙන. Each one of us are one. මෙතන ඉන්න හැම කෙනෙක්ම එක්කෙනෙක් නේද? Right? And when we have made the Lord Jesus Christ the Lord of our life. අපි යේසුස් ක්‍රිස්තුස් his righteousness. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ ස්වාමියා ලෙස පිළිගත් විට උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි දීමනාවක් ලෙස ලබා ගන්නවා. We are not righteous by what we do. We are righteous because we receive that gift from God. අපි ධර්මිෂ්ඨ වන්නේ අපේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් නෙමෙයි අපගේ මේ ක්‍රියාවලින් නෙමෙයි ඒ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේගේ දීමනාවක්. And because we are righteous that causes me to do the right thing. ඉතින් අපි ධර්මිෂ්ඨ නිසා ධර්මිෂ්ඨ වූ නිවැරදි වූ ක්‍රියාමන් කරන්න අපි පෙළඹෙනවා දැන්. The prayer of a righteous man ධර්මිෂ්ඨ මිනිසයාගේ යාඥාව makes tremendous power available dynamic in its working මෙස්තන කියන මහත් දේ ඉෂ්ට කරා ඒ කියන්නේ බලවත් ක්‍රියාකාරීත්වයක් ඉෂ්ට වෙනවා ඒ මිනිසයාගේ යාඥාව තුළ we know the word dynamite don't we අපි ඩයිනමයිට් කියන වචනේ අහලා තිබෙනවා what does dynamite do මොකද්ද ඩයිනමයිට් මිටියක් කරන්නේ මොනවාද මහත් පිපිරීමක් ඇති කරන Right when they put dynamite in a rock what happens මහා පර්වතයක් ඇතුළට මේ ඩයිනමයිට් පත්තු කරාම කුමක්ද වෙන්නේ We can hear that boom for a long way බොහෝ දුරස්තරයේ සිටන අයට පවා ඒ කම්පනය දැනෙනවා And it cuts and blows apart rock that would take weeks and months for with a pick and an axe සාමාන්‍ය මිටියකින් සහ යම් යම් යම් යම් යම් ගල්ලින්නකින් ඒ දේ කරන්න සති ගානක් යන දේ එක මොහොතකින් සිදු වෙලා ඉවරයි. So powerful. ඒ තරම් බලයක් තිබෙනවා. The effective, fervent, continuous prayer of a righteous man. උනන්දු කමෙන් හර්දාංගෙම නොකඩවා කරන ධර්මිෂ්ඨයාගේ ආඥාව. Makes tremendous power available. ඒ ස්ථානයේ මහත් බලයක් ඒ ස්ථානයේ නිදහස් වන්ත. That power is there and as we pray we make it available. දැන් ඒ බලය දැන්ටමත් තිබෙනවා. අපි යාඥා කරනකොට ඒ බලය දැන් ප්‍රකාශ වෙනවා. And we talked about heartfelt prayer. මෙතන අපි සඳහන් කරා හෘදයාංගයෙන්ම කරන යාඥා. Where we pray not with a good idea but we pray with a passion. We pray from our heart. අපි කරන යාඥාව යාඥා කරන්න ඕන නිසා කරන යාඥාව නෙමෙයි හදවත පත්ලෙන් කරන යාඥාව. We can pray from our head with a good idea. අපේ මනසෙන් යම් අදහසක් ගැන යාඥා කිරීමේ. But once we have got God's heart, very often through speaking in tongues and confessions and understanding the purpose of God, that becomes heartfelt. නමුත් අපි අන් භාෂාවෙන් කතා කළ දේ වචනය මෙනෙහි කරන විට දෙවියන් වහන්සේගේ හදවත අපිත් ලබන්ට යනවා. Continuous prayer. මේ යාඥාව නොනවත්වන යාඥාව. Continuous prayer doesn't mean Oh God do it do it do it do it do it do it do it do it God do it do it and the next morning we wake up do it God heal me heal me heal me God heal heal heal heal God දැන් මේ නොකඩවා යාඥාව කියන්නේ ස්වාමීනි කරන්න කරන්න කරන්න සුව කරන්න සුව කරන්න එකම වචන නැවත නැවත කියන එකක් නෙමෙයි. Okay that is not continuous prayer that is just repeating something. ඒක ඇවිල්ලා නොකඩවා කරන යාඥාවක් නෙමෙයි ඒක හරියට ගිරවෙක් වගේ කතා කරන එක. God answers prayers that are prayers of faith. දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේ ඇදහිල්ලෙන් අපි ඔප්පු කරන යාඥා. If we just keep on asking for the same thing, it doesn't have faith. අපි එකම දේ නැවත නැවත ඉල්ලනවාද එතන ඇදහිල්ලක් ක්‍රියා කරන්නේ නැහැ. Continuous prayer means you take something that you believe God wants to happen. දැන් නොකඩවා කරන යාඥාව කියන්නේ දෙවියන් වහන්සේගේ යම් දෙයක් අපි අරගෙන. And you hold on to it. ඒ වචනය තදින් අල්ලාගෙන and you get hold of the promises of God for it දෙවියන් වහන්සේගේ පොරොන්දු එතන අල්ලාගෙන and you keep bringing them together until you know in your spirit that it is done දැන් මගේ ආත්මයත් ඒ දෙවියන් වහන්සේගේ වචනයත් එකට රැගෙන ඒ දේ එකතු වෙන තුරු නොකඩවා යාඥා කිරීම which might take 5 minutes ඒක සමහර කට මිනිත්තු 5ක් ගත වෙයි which might take 1 hour සමහර කට පැයක් යයි which might take several days එහෙම නැත්නම් දින ගණනාවක් කියලා. You keep on holding it and bringing it and bringing it before the Lord. It's a continuous thing. නමුත් අපි නොකඩවා ඒ ආඥාව අපි ඒ වචනයත් අපේ හදවතත් එකට බද්ධ කරන්ට යාඥා කරනවා. Right? That is what we did on Monday. දැන් මේ දේ අපි ඉගෙන ගත්ත සඳුදා. Today we're going to look at verse 17 remembering what is in verse 16. දැන් 16 වෙනි පදයේ තිබුණු දේ අපි මතක් කරගනිමින් යාකොබ පහේ 17 දෙස අද බලන්න යනවා. I'm reading from the amplified version again. Elijah was a human being with a nature such as we have. දැන් මෙතන කියන ඒ amplified පරිවර්තනයේ අපි වගේම ගතිගුණ ඇති සාමාන්‍ය මිනිසෙක්ව සිටියා එලියා. With feelings, affections and a constitution like ours. ඌත් අපි වගේම හැඟීම් ඇති පොරබැදීම් ඇති අපි වගේම ගති ලක්ෂණ තිබුණ කෙනෙක්. And he prayed earnestly for it not to rain. ඔහු වර්ෂාව නොවසින පිණිස උනන්දු කමෙන් යාඥා කරා. And no rain fell on the earth for 3 years and 6 months. අවුරුදු 3ක් සහ මාස 6ක් ඒ රටට වර්ෂාව නොවැස්සේ. Wow, can you imagine what it must have been like after 3.5 years? හිතන්න බලන්න අවුරුදු 3 හමාරක් වර්ෂාව නැතුව මොනවද කරා. Think of Sri Lanka after 1 month of no rain. අපේ ශ්‍රී ලංකාවේ මාසයක් වැස්සේ නැත්තම් අපිට ඒක දැනෙනවා 3 and a half years of අවුරුදු 3 හමාරක් වර්ෂාව වැස්සේ නැහැ කියනවා Okay it says Elijah was a human being like us දැන් මේ එලියා කියන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සෙක් Now Elijah was righteous එලියා ධර්මිෂ්ඨ කෙනෙක් But he wasn't born again ඔව් නැවත උපාදිනේ ලැබපු කෙනෙක් නෙමෙයි So actually we're one up on Elijah අලුත් ගිවිසුමේ අපි එලියාට වඩා ඉහලින් සිටනයි. He was righteous because he obeyed the law. ඔහු ධර්මිෂ්ඨ කොට ගණන් ගත්තේ ඔහු ව්‍යවස්ථාව ඉෂ්ට කර නිසා. We have the gift of righteousness. නමුත් අපිට ධර්මිෂ්ඨකම දීමනාවක් ලෙස ලැබිලා ඉවරයි. But he was a man like us. What does that mean? නමුත් ඔහුත් අපි වගේම කෙනෙක්. He was like us because like us he had emotions, he had feelings, he was tempted. දැන් අපි වගේම පරීක්ෂාවට අසුවෙන්ට පුළුවන් අපි වගේම හැඟීම් ඇති මිනිස්සෙක්ව හිටියා මේ එළිය. He stopped the rain. නමුත් ඔහුට පුළුවන්කම ලැබුණා වර්ෂාව නතර කරන්න. He was a man who identified with God's plans and purposes. ඔහු දෙවියන් වහන්සේගේ සැලසුම් සහ අරමුණු සමග ඒකත්වයෙන් ගමන් කරපු මිනිස්සෙක්. He was living in a time in Israel where the king was somebody called Ahab. දැන් ඔහු ජීවත් වුණ වකවානුවේ ආහාබ් කියලා රජ කෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ රජකම් කළා. And Ahab was the worst king probably that Israel ever had. ඊශ්‍රායෙල් ජාතියේ හිටිය රජවරුන් අතර නපුරුම රජ කෙනෙක් තමයි මේ ආහාබ් කියන රජු. He was married to somebody called Jezebel. ඒ රජතුමා විවාහ වෙලා හිටියේ යෙසබෙල් කියන ඒ කාන්තාව සමඟ. And Ahab sold himself to work evil. දැන් මේ ආහාබ් නපුරු දේ කරන්ට තමාගේ ආත්මය විකුණුවා. And Jezebel encouraged him in this behavior. ඔහුගේ භාර්යාව යෙසබෙල් නිතරම දිරිමත් කරන් අපුරු දෙය කරන්න එයාගේ මහත්යය. There's a verse in Proverbs chapter 1 verse 32. හිතෝපදේශ 1:32 වෙනි පදයේ මෙසේ කියනවා. Which says the prosperity of fools destroys them. එත්සානේ කියනවා අඥානයන්ගේ සඵලත්වය ඔවුන්ව විනාශ කරනවා. The prosperity of fools destroys them. අඥාන මිනිසයාගේ සඵලත්වය ඔහුගේ විනාශය අවසානයි. When a fool prospers, he thinks he's doing the right thing. යම් මෝඩ මිනිසෙක් අඥාන මිනිසෙක් පොහසත් වෙනකොට ඔහු හිතන්න පුළුවන් මම හරි දේ කරනවා. So they keep doing the wrong thing. ඒ නිසා ඔහු නිතර නිතර වැරදි දේම කරනවා. So in the end, the prosperity destroys them. දැන් ඒ වැරදි දේ අවසානයේ ඔහුගේ විනාශය බවට පත් වෙනවා. And Elijah saw this. දැන් එලියා මේක දැක්කා. The way that Ahab was living was terrible. මේ ආහාබ් කියන රජතුමා ජීවත් වුණ විදිය ඉතාමත්ම අවාසනාවන්තයි. So Elijah prayed earnestly. දැන් මේ අවස්ථාවේ එලියා ඉත උනන්දුකමෙන් යාඥා කරා මේ පිළිම. He didn't complain. ඔහු ඒගෙන ඒ කෙඳිරි ගෑවේ නෑ. He didn't try to go to another country. ඔහු තවත් දේශයකට යන්න හිතුවේ නෑ. He prayed earnestly. ඔහු නොකඩවා උනන්දුකමෙන් යාඥාවේදී සිටියා. We find this story in 1 Kings chapter 17. දැන් එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ අපි දකින මේ කතන්දරය විස්තරාත්මකව. Now I want you to keep your finger in James 5 and keep another finger in 1 Kings 17. දැන් අපි යාකෝබ් 5 වෙනි පරිච්ඡේදයට ඇඟිල්ල තියලා එක ඇඟිල්ලක් එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයට යමු. We haven't met Elijah before. He suddenly turns up in 17 verse 1, 1 Kings 17 verse 1. දැන් එලියා කියන අනාගත වක්තුතුමා ගැන බයිබලයේ හදිස්සියෙම ඇතුල් වෙනවා එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය. And it says Elijah the Tishbite said to Ahab, As the Lord the God of Israel lives, before whom I stand, there shall not be dew or rain these years, but according to my word. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය බලමු. තවද ගිලියදී විසුවන්ගෙන් එක්කෙනෙක් වූ තිෂ්බීය එලියා ආහාබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑසේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදු වල පිරිවත් වැස්සවත් නොවන්නේයි කීයේ. A big thing to say, isn't it? මේක එච්චර යහපත් දෙයක් නෙමෙයි කියන්නේ. Going to the king is saying it's not going to rain. රජුරව ගාවට ගිහිල්ලා කියනවා මම වැස්ස නතර කරනවා. He didn't just now when we read that we just think he appeared out of nowhere and said this to the king. දැන් මේක අපි කියුවාම අපිට හිතෙන්න පුළුවන් මේ මිනිස්සයා නිකම්ම ඇවිත් හදිසියෙම ඇවිත් මේ වගේ ප්‍රකාශනයක් රජුරව ඉස්සර කියන්නේ. But when we read James chapter 5 verse 17 what does it say? නමුත් අපි යාකොබ් පොත දෙස බැලුවාම අපි කුමක්ද දකින්නේ? He prayed earnestly for it not to rain. දැන් එතන යාකොබ් කියනවා මොහු උනන්දුකමෙන් යාඥා කරා වර්ෂාව නොවසින පිණිස. Elijah didn't just come out and prophesy to the king and say it's not going to rain and then just disappear again. එලියා නිකම්ම ඇවිල්ලා හදිසියෙ අනාගත වාක්‍යමය ප්‍රකාශනය කරේ නෑ රජුරන් ඉස්සරහ. He had prayed earnestly for it not to rain. ඔහු ඊට ප්‍රථමයෙන් උනන්දු කමෙන් යාඥා කන්නලව ඔප්පු කර තිබුණා යා වර්ෂාව නොවසින පිණිස. Earnestly means heartfelt and continuously. එතන ඕනෑකමෙන් කියන වචනේ තේරුම තමයි හෘදාංගයෙන්ම නොකඩවා කළව යාඥා. There's a verse in Matthew chapter 6. මතේඔගේ 6 වෙනි පරිච්ඡේදයේ 6. Yeah. මතේඔ 6:6. And it says, but when you pray, Jesus is speaking, go into your most private room and closing the door, pray to your Father who is in secret, and your Father who sees in secret will reward you in the open. දැන් මතේඔ 6:6 කියනවා යේසුස් වහන්සේගේ වචන නුමුත් නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේට යාඥා කරපන්. The Father who sees in secret will reward you in the open. එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට ප්‍රසිද්ධියේ විපාක දෙනසෙක්. The Holy Spirit knew how Elijah had prayed in 1 Kings 17. දැන් ශුද්ධාත්මයන් වහන්සේ දුටුවා එක රාජාවලිය 17 එලියා යාඥා කරපු ආකාරය. And he showed us that in James chapter 5. දැන් ඒ රාජාවලිය නැති වුණත් යාකොබ් පොතේ ශුද්ධාත්මයන් වහන්සේ ඒ දේ ඇතුල් කරලා තියෙනවා. What we do in secret අපි රහසින් කරන දේ අපි රහසින් කරන දේ තමයි ප්‍රසිද්ධියේ විපාක ලබන්න. Amen. Go back to 1 Kings 17. අපි නැවත එක රාජාවලිය 17 වෙතට යමු. Elijah in verse 1 was prophesying to the king. දැන් මෙතන එලියා රජතුමා ඉදිරියට ඇවිල්ලා අනාගත වාක්‍යෙ. He wasn't praying in front of the king, he was proclaiming. ඔව් රජුරව ඉස්සරහ පිට ඇවිල්ලා යාඥා කරේ නැහැ. ඔහු ප්‍රකාශන කරා. Before he came he had prayed earnestly. නමුත් ඊට ප්‍රථමයෙන් ඔහු රහසිගතව උනන්දුකමින් තනියම යාඥා කරා. And he says according to my word. ඔව් මෙතන කියනවා මාගේ වචනය පරිදි. He doesn't say thus says the Lord. He says Elijah says according to my word it will not rain. දැන් මෙතන බලන්න එක රාජාවලිය 17 ඔව් කියන්නේ දෙවියන් වහන්සේ කියනසේක් කියලා කියන්නේ. ඔව් කියන මාගේ වචන මත. This was the authority that he had got as he had been praying. ඔව් යාඥාවේ සිටියේදී දෙවියන් වහන්සේගෙන් ලබාගත් ආධිපත්‍යය මෙතන අපිට දකින්න පුළුවන්. When Elijah spoke the rain would come back. ඌට ආධිපත්‍යය තිබුණා ඌ වචන කතා කරනකොට වර්ෂාව නතර වීමේ බලය. It's a wonderful phrase. I just want to read it to you. It says, "You cannot move the heart of man until you move the heart of God." එක්තරා කෙනෙක් කිව්වලු, "මනුෂ්‍යයාගේ සිත වෙනස් කරන්න ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේගේ සිත වෙනස් කරන්න අවශ්‍යයි." You cannot move the heart of man until you have moved the heart of God. මනුෂ්‍යයාගේ හදවත ස්පර්ශ කරන්න ප්‍රථමයෙන් ඔබ දෙවියන් වහන්සේගේ හදවත ස්පර්ශ කරන්න ඉගෙන ගන්න ඕන. There has to be private prayer before there is public declaration. ඔබගේ පුද්ගලික යාඥාව නිතරම ඉදිරියෙන් තිබෙන්න ඕන ඔබ ප්‍රසිද්ධයෙන් කරන ප්‍රකාශන වලට කලින්. And so for 3.5 years there was no rain. දැන් මෙතන සඳහන් කරන අවුරුදු 3 මාරක් වැසි වැස්සේ නැහැ දේශේ. And God knew that that would affect Elijah too and he put Elijah in places where there was always a provision of food and water for him. දැන් මේ එලියාගේ ප්‍රකාශනය එලියාටත් බලපෑවා. දෙවියන් වහන්සේක දැනන් හිටියා දෙවියන් වහන්සේ එලියාට සුභා උත්තරිත ලෙස සැපෙව්වා ආහාර සහ වතුර. Amazing stories of God's provision in 1 Kings 17. ඒක රාජාවලි 17 අපි දකින දෙවියන් වහන්සේගේ පුදුම සැපීම උන්වහන්සේගේ මනුෂ්‍යකම. For a while crows which normally come and take food they were the ones that provided him with food. ඒ ස්ථානකින කපුටන් සාමාන්‍ය කපුටන් ඇවිල්ලා අනිත් අයගේ කෑම උදුරන් කන කුරුල්ලෙක් එලියාට කෑම සැපෙව්වේ කපුටන් කියලා බයිබල් එකේ. God looked after Elijah. දෙවියන් වහන්සේ එලියාව රැක බලාගත්තා. And much of that time he was on his own. We don't hear him having great big meetings. We don't hear of him doing anything. We just know that he was really provided for by God. And මේ කාලය තුල මේ කාලය තුල අපි දකින්නේ එලියා ලොකු රැස්වීම කරනවා, ලොකු ලොකු වැඩ කරනවා. අපි දකින්නේ ඔහු තනියම සිටියා. දෙවියන් වහන්සේ ඌට සැපෙව ඔහුගේ අවශ්‍ය. Probably spending quite a lot of time in prayer. මම විශ්වාස කරනවා ඒ කාලය තුල ඌ බොහෝ කාලයක් යාඥාවට ගත කරන්න ඇති කියලා. Then in James chapter 5 verse 18. Then යාකොබ් පස්වෙනි පරිච්ඡේද 18ට අපි ගියාම It says and then Elijah prayed again and the heaven supplied rain and the land produced its crops as usual. යාකොබ් 5:18 අපි දකිනවා ඔහු නැවත යාඥා කළේ ඔහු නැවත යාඥා කළේ එවිට ආසින් වැසි වැස පොළවේ ඵල හටගත්තේ Now again we could just think oh he just prayed he said God send the rain rain came දැන් මෙතන අපිට හිතන්න පුළුවන් ආ මෙයා යාඥා කරා දෙවියන් වහන්සේ වර්ෂාව එව්වා මේක හරි සුළු දෙයක් Now we know that he said in 1 Kings 17 to Ahab, he said, unless at my word, my word. God couldn't bring the rain unless Elijah then brought the word. Then, මෙතන අපි දැක්ක එලියා ආහාබ් රජතුමාට කිව්වා මම මගේ වචන වලින් මිස නැවත වර්ෂාව එන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේට වර්ෂාව එවන්ට එලියාගේ වචන අවශ්‍ය වුණා. And in chapter 1 Kings chapter 18 verse 1 Then එක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදය අපි කියොත් After many days the word of the Lord came to Elijah in the third year saying go show yourself to Ahab and I will send rain upon the earth එක රාජාවලිය 18 වෙනි පරිච්ඡේදය තවද බොහෝ දවසකට පසු තුන්වෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේගේ වචන එලියා වෙතට පැමිණ නුබගොස් ආහාබ්ට පෙනියන්න මම භූමිය පිටට වර්ෂාව එවන්නේ මේ කීසේක. God said I will send rain. දැන් දෙවියන් වහන්සේ මෙතන කියනවා මම වර්ෂාව එවන්ට යනවා. And Elijah had to bring the word to King Ahab. දැන් එලියාට සිදු වුණා දෙවියන් වහන්සේගේ වචනේ ආහාබ් රජතුමාට ඉදිරිපත් කරන්න. And we know from James chapter 5 that Elijah had been praying, the earnest, continuous, heartfelt prayer. නමුත් අපි දකිනවා යාකොබ් පොතේ 5:16 එලියා ඉතා උනන්දු ගමෙන් හද හර්දාංගෙම නොකඩවා යාඥා කරා. Now Ahab had been looking for Elijah for 3.5 years. දැන් මේ කාලය තුල ආහාබ් රජතුමා එලියාව හොය හො හිටියා මේ අවුරුදු තුනම අතර. Couldn't find him. එලියාව සොයාගන්න බැරි වුණා රජතුමා. When God told Elijah to go and find Ahab, he found him straight away. නමුත් දෙවියන් වහන්සේ එලියාට කිව්වම ආහාබ් රජව සොයන්න කියලා එලියා එක පාටම ගිහලා රජතුමාව සොයාගත්තා. God was hiding Elijah away so that he was able to pray earnest heartfelt continuous prayer. දෙවියන් වහන්සේ එලියාව හංගලා තිබුණා. දෙවියන් තමගේ මිනිස්යාව සංගවා තැබුවා. මක් නිසාද ඒ යාඥාව ඔවුතුලින් ඉෂ්ට කරන පිණිස. And chapter 18 is an incredible story. එක රාජාවලි 18 වෙනි පරිච්ඡේදය ඉතා මනහර කතන්දරයක්. Where Elijah challenged the prophets of Baal, the false god that they were believing and serving in at the time. එතන අපි දකිනවා ඒ ස්ථානයේ බාල් දෙවියාගේ ප්‍රොපේතවරුන්ට අභියෝග කරලා ජයග්‍රහණය කරන ඉතා මනහර කතන්දරයක්. And this whole nation that had been following Baal saw that day that Baal was not god, but that ඒ මුළු දේශෙම දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙලා ඒ බාල් දෙවියාව පසුපස ගිය මේ මනුෂ්‍යයන් එදා දැක්කා බාල් කියන දෙවියාගේ තිබුණු බංකොලොත්කම. So these people, these fools who've been believing in their prosperity, they were now ready to respond to God. ඒ රටේ සිටිය ජනතාව දුටුවා තමන්ගේ විශ්වාස කරපු දෙවියා බාල් දෙවියා ඔවුන්ව සම්පූර්ණයෙන්ම අතහැරලා තිබුණු බව. And after this great victory that Elijah had with the prophets of Baal. දැන් මේ බාල් ප්‍රපේතවරුන්ව පරාජය කරලා ජයග්‍රහණේ ලැබපු එලියා මේ අවස්ථාවේ 1 Kings chapter 18 verse 41. එක රාජාවලිය 18:41 වෙනි පදයේ Elijah said to Ahab. එලියා ආහාබ්ට කතා කොට Go up, eat and drink, for there is the sound of abundance of rain. එලියා ආහත් කතා කොට හැරි ගොස් කාපන්න දීපන්න මක් නිසාද මහත් වර්ෂා ශබ්දයක් තිබේයයි කීවේය. Go up, eat and drink. So there is the sound of abundance of rain. මක් නිසාද මහත් වර්ෂාවේ ශබ්දයක් තිබේ. In his spirit, he heard the rain was coming. එලියා තමගේ ආත්මෙන් ඌට ඇසුණා මේ මහත් වර්ෂාව. It wasn't raining. ඒ වෙලාවෙ වෙනකොට වස් තිබුණ නැහැ. There weren't any clouds in the sky. ආසේ කිසිම වලාකුලක් තිබුණ නැහැ. But he knew there was the sound of the abundance of rain. නමුත් ඔහු දැන සිටියා මේ මහත් ශබ්දේ ආත්මයන් වහන්සේ තුල ඔහුට ඒ ශබ්ද ඇසුණා. Now Elijah was a man who had been trained by God. මේ එලියා කියන මනුෂ්‍ය දෙවියන් වහන්සේ විසින් පුහුණු කළා වූ මනුෂ්‍යයෙක්. And he knew that God would answer prayer. ඔහු දැන සිටියා නිසකකමක් ඔහුට තිබුණා දෙවියන් වහන්සේ යාඥාවල පිළිතුරු දෙන බව. But what Elijah did then? දැන් මොනවාද මෙතන එලියා කරන්නේ? He didn't then just say I hear the sound of the abundance of rain. ඔහු මෙතන නිකන් කියන්නේ මට ඇසෙනවා ඒ මහත් වර්ෂාවේ ශබ්දය කියලා. Look at verse 42. 42 වෙනි පදය හොඳට බලන්න. So Ahab went to eat and drink. ආහාබ් කන බොන පිණිස හැරී ගියේ. And Elijah went off to eat and drink too. Eliyath gilla kandamonta giya kiyala tiyenne etana. Does it say that? Eseda kiyenne? No. Ahab went up to eat and drink. And Elijah was so tired he went to sleep. Ahab kandamonta giya vasavata issella Eliya mahansi nisa nidaganda giya. Do you say that? Ehemada kiyanne? No. Ahab went up to eat and drink, and Elijah went rejoicing with all his prophet friends. Ahab kandabonta giya Eliya tamage mitrashili prophetorun samaga samaranta giya. No, it doesn't say that, does it? What does it say? Etana ehema kiyannit naha. Now this man has been praying for 3.5 years, right? Da avurudu 3.5 yaagna karapu manushyek gena me kiyala. He's declared it to the king. ඔහු දැන් රජතුමාට ප්‍රකාශනයක් කරලා තියෙනවා. He showed the nation that his God is the right is the true God. ඔහු මේ වෙන විට ඔහුගේ දෙවියන් සැබෑ දෙවියා කියලා ඔප්පු කරලා තිබරයි. He told the nation what God is going to do. ඔහු දේශයට කියා තිබුණා තමන්ගේ දෙවියන් වහන්සේ කරා. ඔහු අනාගත වාක්‍ය ප්‍රකාශ කරා. That should be okay, shouldn't it? 3.5 years should be okay. අවුරුදු 3.5ක් ඇති නේද යාඥා කරන්න? Surely. But what does he do? Ahab went up to eat and drink. Ahab rajathuma kanta bonta hari giya. And Elijah went up to the top of Mount Carmel and he bowed himself down upon the earth and put his face between his knees. එතන අපි දකිනවා එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටි දන දෙක අතරේ මුහුණ තබාගෙන යාඥා කරා. He prophesied the right thing. ඔහු නිවැරදි දේ අනාගත වාක්‍ය ප්‍රකාශනය කරා. But he had learned that prophecy in itself doesn't mean that it's going to happen. නමුත් ඔහු පුහුණු වී තිබුණු කාරණාවක් තමයි අනාගත වාක්‍ය පමණක් යම් ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. Prophecy can be God's heart and God's plan for a person, for a nation, for a situation. අනාගත වාක්‍ය කියන්නේ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ අරමුණ යම් පුද්ගලයෙකුට නැත්නම් යම් දේශයකට ප්‍රකාශ වීම. And Elijah needed that prophecy. He needed that prophecy. ඒ එලියාට අවශ්‍ය වුණා මේ අනාගත වාක්‍ය. But he had learned that even if the prophecy is right, if there wasn't prayer, it might not come to pass. නමුත් ඔහු ඉගෙනගෙන තිබුණු වැදගත් කාරණාව තමයි ඒ අනාගත වාක්‍ය නිවැරදි වුවත් ඔහුගේ යාඥාව අවශ්‍ය වෙනවා ඒ අනාගත වාක්‍ය සත්‍යයට. යාඥාව නිතරම අනාගත වාක්‍ය තහවුරු කරන දෙයක් වෙනවා. It says in James chapter 5 verse 16. යාකොබ් 5:16 කියනවා the heartfelt prayer of a righteous man makes tremendous power available, dynamic in its working. ඒ හර්දාංගෙම නොකඩවා කරන්නා වූ ධර්මිෂ්ඨයාගේ යාඥාව මහත් වූ බලයක් නිෂ්පාදනය කරන්නට පුළුවන්කම තිබෙනවා. He had the prophecy. ඔහුට අනාගත වාක්‍ය තිබුණා. And as one righteous man prayed. එක ධර්මිෂ්ඨ මිනිසෙක් යාඥා කරන විට and he thought he was standing alone against a whole nation. ඔහු හිතුවා ඔහු විතරයි මේ දේශයේ හිටියේ ධර්මිෂ්ඨ මිනිස්ස. That prophecy combined with the prayer made tremendous power available. දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය සමග ඔහුගේ යාඥාව මහත් බලයක් නිදහස් කරන්න හැකියාව තිබුණා. Dynamic in its working. ඒ බලය Dunamis, again, dynamite bale ha saman. So that the power of God was released and the devil had to go. E avasthave deviyan wahansege bale nikuttuna yakshaya pala giya. Okay, it wasn't a prayer on the go. While he was putting his turban on, oh, in Jesus' name it's going to rain today. And then when he gets his bag, oh, in Jesus' name there's going to be, Ahab's going to listen to me, amen, and going out of the door. Oge aaknyawa evilla me hadisiya karana gamana kiyana ataramage යේසුස්වහන්සේගේ නාමයෙන් මේක වෙනවා යේසුස්වහන්සේගේ නාමයෙන් මේක වෙනවා හalleluya ඔව් ඒක හදිස්සිය කරපු යාඥාවක් නෙමෙයි And as he goes out of the door, I claim that Ahab's going to listen to me today. Amen. It wasn't that kind of a prayer. ඒ යාඥාව ඕනෑවට එපාට හදිසියෙන් කරපු යාඥාවක් නේ දොරෙන් එළියට ආ මම විශ්වාස කරන ආහබ් මං කියන දේ අහයි යේසුස්වහන්සේගේ නාමයෙන් එහෙම ගියේ නැහැ Not that it's that's confessions and it's not wrong to make that confession. දැන් ඒ වගේ ප්‍රකාශන කිරීම වැරදි කියලා මං කියන්නේ නැහැ. But to bring change in the nation this heartfelt continuous earnest prayer had to prevail. නමුත් දේශයක එහෙම නැත්නම් ලොකු වෙනස්වීමක් ඇති කරන්නට නම් මෙවැනි යාඥාවන් කිරීම අත්‍යවශ්‍යයි. And the prophecy brought the direction for the prayer. So දැන් මේ යාඥාවට ඉලක්කය නැත්නම් මඟ පෙන්වීම ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය. He knew he had to pray. ඔව් දැන සිටියා මම යාඥා කළ යුතුයි. Right verse 42 he goes up and he prays and then in verse 43 42 සහ 43 අපි බලමු. Elijah said to his servant go up now look toward the sea and he went up and looked and said there is nothing. Elijah said go again 7 times. එක රාජාවලිය 18:43 ඔහු මූද දෙසට බලාපන්නයි තමගේ වැඩකාරයාට කීවේය ඔහු ගොස් බලා ඇවිත් කිසිවෙක් නැතයි කීවේ නැවත හත්වරක් බලාපන්නයි ඔහු කීවේ Okay how many times did he send his servant තමගේ වැඩකාරයව කීසරයක් යවනවද 7 times හත්වර 7 times හත්වර Okay, this man had faith he knew it was going to rain මේ මිනිහයාට ඇදහිල්ල තිබුණා ඔහු දැන සිටියා වර්ෂාව ඇදහැලෙන්න යනවාමයි කියලා. But he knew he had to pray and bring the rain in. නමුත් ඔහු දැන සිටියා ඔහුගේ යාඥාවයි මේ වර්ෂාව ඇදහැලෙන්න දෙවියන් වහන්සේ පාවිච්චි කළා. He wasn't praying out of desperation. He was praying out of faith. ඔහු යාඥා කරේ ඕනෑ කමෙන් සහ ඇදහිල්ලෙන්. And he prayed until he saw it happen. ඔය යාඥා කරා ඒක S දෙකෙන් දකින්න. I don't know about you but sometimes we could have had prophecies over our life. මම දන්නේ ඔබ ගැන නමුත් සමහර කිට ඔබ අනාගත වාක්‍යයක් ලබලා ඇති ඔබේ ජීවිතය පිළිබඳ. And what we're hearing today sometimes we can look and we can think ah oh, I got that prophecy but it hasn't happened. දැන් ඔබට හිතෙන්න පුළුවන් අද දවසේ ඔව් මම මීට කලින් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අනාගත වාක්‍යයක් ලැබුණා. නමුත් ඒක තාම ඉෂ්ට වෙලා නැහැ. I really felt the presence of God when I heard that word and I knew it was from the Lord but it hasn't happened. මම දැනන් හිටියා මේ අනාගත වාක්‍ය මට එන විට මම දැනන් හිටියා මේක දෙවියන් වහන්සේ තමයි. And it can cause doubt and it can cause sadness to come in us. දැන් ඔබට මේ අනාගත වාක්‍ය ඉෂ්ට වෙලා නැති නිසා ඔබේ සිතේ සැකයක් සහ ඔබේ සිතේ අවිනිශ්චිතභාවයක් ඇති වෙලා ඇති. It can cause confusion. ඒ වගේම වියුල්කමක් ඔබට දැනෙන. And it can weaken our faith. ඒ වගේම ඔබේ ඇදහිල්ල දුර්වල වෙලා තියෙන නිසා. Oh, but I got a word my business was going to prosper. And it hasn't. ඔබට වචනය ලැබුණා ඔබ සඵල වෙන්න යනවා කියලා. නමුත් තාම ඒක සිදු වෙලා නැහැ. I got a word that this was going to happen in my neighborhood and I was going to give the gospel to everybody. But I haven't. ඔබට වචනයක් ලැබුණා ඔබ ආත්ම දිනාගන්නෙක් වෙන්න යනවා ඔබ ඉන්න ස්ථානේ. නමුත් ඒක වෙලා නැහැ තාම. Was it that the prophecy was wrong? දෙතන අනාගත වාක්‍ය වැරදි නිසාද ඒ ඔබ ලැබූ වචනය වැරදි නිසාද ඒක උනේ? All prophecy has to be weighed. හැම අනාගත වාක්‍යයක්ම අපි කිරා බලන්න ඕන හරිද වැරදිද කියලා. Very often it is not the prophecy that is wrong. නමුත් බොහෝ විට ඒ අනාගත වාක්‍ය නෙමෙයි වැරදි. It is what we do when we receive the prophecy. නමුත් ඒ අනාගත වාක්‍ය අපිට ලැබුණන් පස්සේ අපි කුමක්ද ඒ ගැන කරන්නේ? If we just go off and celebrate. අපි නිකම්ම ගිහිල්ලා අපි ඕනාට එපාට ජීවත් වුණා. Oh, go to sleep and say, "Well, God can do it now." එහෙම නැත්නම් අපි අලසව සිටියෝ දෙවියන් වහන්සේ මේක කරයි. Oh, just go and rejoice about it with our friends. එහෙම නැත්නම් අපේ මිත්‍රයන් එක්ක කියනවා මේ දේ වෙනවා මට බොහොම සතුටුයි. Which are all okay and there's a place for that. දැන් මේ ඔක්කොම හොඳයි ඒ දේත් අපි කළ යුතුයි. But there is a place where we have to pray in order to bring that prophecy into the life, our lives and into the nation. නමුත් අපි ඒ අනාගත වාක්‍ය අරගෙන ඒ අනාගත වාක්‍ය අනුව අපි යාඥා කළ යුතුයි. ඒ යාඥාවෙන් තමයි ඒ අනාගත වාක්‍ය අපේ ජීවිතේ එළිදැක්වෙන්නේ, අපේ දේශයේ එළිදැක්වෙන්නේ. Not the prayer on the go. අපි ඒ හදිස්සිය කරන gedara yana gaman karana yaaknyawa nemi. Not when we're driving along and Jesus, "Oh, I can't believe they drive like that. In Jesus' name I bless." Oh, not that kind of a prayer. එමෙන්නත වාහනේ එළවන ගමන් කාට හරි බණින ගමම්ම යේසුස්වහන්සේගේ නාමයෙන් කියලා යාඥා කරන. Okay, but the earnest, heartfelt, continuous prayer. නමුත් උනන්දු කමෙන් හෘදාංගයෙන්ම නොකඩවා කරන්නා වූ යාඥා. The prophecy gives us the direction of our prayer. අනාගත වාක්‍ය අපට දිශාව පෙන්වනවා අපි කොහොමද යාඥා කළ යුත්තේ. And we take that prophecy. අපි ඒ අනාගත වාක්‍ය අරගෙන And we speak in tongues with it. අපි ඒකට පිළිබඳ අන්‍ය භාෂාවෙන් යාඥා. And we get Bible verses to declare over it and to stand with it. අපි බයිබල් පද අරගෙන ඒ අනාගත වාක්‍ය සමග එකඟ වෙන්න යනවා. And we get a picture of it in our mind and in our spirit. අපගේ ආත්මයෙන් සහ අපේ සිතුවිලි වල යම් පින්තූරයක් අපි හදාගන්නවා. And we keep on praying and praying through until we know. දැන් අපි නොකඩවා ඒ ගැන යාඥා කරනවා. එය අපේ හදවතේ සහතිකයක් වෙනතුරු. And Elijah was praying in faith for the rain to come. Elia ඇදහිල්ලෙන් යාඥා කරා වර්ෂාව පැමිණෙන්න. No rain, no clouds for 3.5 years. And he had told the king. ඔව් ප්‍රථමයෙන් යාඥා කරා පින්නවත් වර්ෂාවත් අවුරුදු 3.5ක් පැමිණෙන්නේ නැහැ. And he went on top of the mountain and he prayed. Then and he prayed and he prayed. දැන් ඔහු කන්ද උඩට ගිහිල්ලා යාඥා කරන නොකඩ. And it wasn't this prayer. Oh God, is it yet? Oh God. It wasn't like that. ඕ නිකන් තටමන් යාඥා කරන්නේ තටම. It was a prayer of faith. ඔහුගේ යාඥාව ඇදහිල්ල යාඥාව. Right? Verse 44. 44 වෙනි පදේ. And at the seventh time the servant said, "A cloud as small as a man's hand is arising out of the sea." And Elijah said, "Go up, say to Ahab, hitch your chariot and go down, lest the rain stop you." එක රාජාවලිය 18:44 සත්වෙනි වර ඔහු කතා කොට මිනිසෙගේ අතක් මෙන් කුඩා වලාකුලක් මුහුදෙන් නැගී එන්නේ යයි කීවේ. ඔහුද වැස්ස ඔබ නොවලක්වන පිණිස නුඹගේ රතේ සූදානම් කරගෙන ගිය මැනවයි කියා Nubagos ahapta kiya pannai kiwe. He had the rain in his spirit for a long time. Oge aathmeya thula me varshawa tibuna boho kaalayak thula. Once he saw a cloud the size of a man's hand. Namuth punchi atak wenni manushyage atak wenni kuda walakula dutuwita. He knew the rain was coming. Ohu danagatta varshawa dan entha lasti. He knew that victory was sure. Ohu danagatta ජයග්‍රහණය සහතිකයි කියලා. He knew that the victory he had in his spirit was going to be experienced in the land. ඔව් දැනගත්තා ඔහුගේ ආත්මයේ තුල තිබුණේ ජයග්‍රහණය දැන් දේශයේ ජයග්‍රහණය වෙන්න යනවා. And in verse 45 in a little while the heavens were black with wind sweat clouds and there was a great rain. 45 වෙනි පදයේ ඉක්බිති මද වේලාවකින් අහස වලාකුළු වලින්ද සුලංගින්ද අඳුරු වූයේ මහත් වැස්සක්ද විය. As a church, I think we have been learning over the last 2 years how to bring our personal lives into order. අපි සභාවක් හැටියට පසුගිය වසර ගණනාව තුල අපගේ පුද්ගලික ජීවිතය කෙසේද අපි යම් පිළිවෙතකට රැගෙන ඉන්නේ. The long English word for that is the things in our personal jurisdiction. That's a long English word for it, okay? ඒ කියන්නේ අපේ පුද්ගලික ජීවිතයේ පිළිවෙත. The things that I am responsible for in my life. දැන් මගේ ජීවිතයේ මගේ වගකීම තියෙන ශ්‍රේෂ්ඨය. So we have been learning how as we confess things about over our health we experience the divine health. අපි ඉගෙන ගත්තා අපගේ ශාරීරියේ සුවය පිළිබඳ මගේ මුඛයෙන් කරන ප්‍රකාශන කරන ආකාරයට ඒ සුවය මම ලබා ගන්න හැටි. As we confess things over our finances, we see the blessing of God over our finances. අපේ ආර්ථිකය පිළිබඳ අපි මුඛයෙන් කරන ඇදහිල්ලේ ප්‍රකාශන අනුව අපේ ආර්ථිකය සඵල වෙනවා. We have been learning the power of confession. අපි ඉගෙන ගත්තා පසුගිය කාලවල අපගේ ප්‍රකාශන වල ඇති බලය. For the wisdom of God, for the love of God, for the victory of God in our lives. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ, දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ, දෙවියන් වහන්සේගේ බලය පිළිබඳ. And over our families. ඒ වගේම අපගේ පවුල් මත. How we confess over our children. අපගේ දරුවන් මත අපි ප්‍රකාශන කරන්නේ කෙසේද? And how we confess over our spouse. ඒ වගේම අපේ භාර්යාව ස්වාමිපුරුෂයා පිළිබඳ. God has trained us in this. දෙවියන් වහන්සේ අපව පුහුණු කරමින් සිටිනවා. And he will continue to train us in this. දැන් මේ පුහුණුව දිගින් දිගටම උන්වහන්සේ කරන්න යනවා. And many times things in our personal lives because we have authority over them and because we have the righteousness of God, we don't need to intercede. We can affect things by our confessions. Right? Can we repeat? Yes. Very often things in our personal lives බොහෝ විට අපේ පුද්ගලික ජීවිතේ කාරණා we do not need to intercede like Elijah did in James chapter 5 දැන් යාකෝබ පස්වෙනි පරිච්ඡේදයේ එලියා යාඥා කරපු ඒ කන්නලව් එහෙම නැත්නම් මැදිහත්කාරකම් ඒ ආකාරයට අපේ පුද්ගලික ජීවිතේ කාරණාවල යාඥා කරන්න අවශ්‍ය නැහැ yeah as we speak in tongues and as we get rhema words we confess those things over our lives as we keep on confessing them and getting the vision of God for it our lives come in line with the word of God our families come in line දැන් අපේ පුද්ගලික ජීවිතේ කාරණා අපේ පවුල අපේ සුවය මේ වගේ කාරණා දේව වචනේ අනුව අනුකූලව අපි ඇදහිල්ලේ ප්‍රකාශන කරන විට අන්භාෂාවෙන් යාඥා කරන විට අපි ඒ ස්ථානවල ජයග්‍රහණ දකින්නට That's what we've seen isn't it and many of us have testimonies of how as we have confessed we've seen amazing changes in our lives and in our families දැන් අපේ ජීවිතවල මේ දිනවල අපි බොහෝ ආගේ සාක්ෂි අසලා තිබෙනවා ඒ පුද්ගලික ජයග්‍රහණයන් පිළිබඳ In our personal jurisdiction ඒ අවිල් අපේ පුද්ගලික ශේෂ්ත්‍රේ Right What we are learning about here is how to change situations which are not directly related to our personal lives. දැන් මෙතන අපි බැලුවේ අපේ පුද්ගලික ශේෂ්ත්‍රයේ දේවල් වලට ඔබට, ඒ කියන්නේ අපේ පුද්ගලික කාරණා නෙමෙයි ඊට අමතර දේවල්. We are beginning to go bigger than me and my family. මක්නිසාද අපි මේ දේවල් බලන්නේ? දැන් අපි මම කියන, මගේ පවුල කියන ශේෂ්ත්‍රයෙන් ඉහළට දැන් යන්ට අවස්ථාවක්. We are beginning to go bigger than me and my health. And me and my finances. මමයි මගේ සුවය මමයි මගේ ආර්ථිකයට වඩා දෙයක් දැන් අපි හිතන්න පටන් ගන්න ඕන. And we are being trained by the Spirit of God how we can take the promises of God and the prophecies of God and bring change into different places. ඉතින් අපිව දෙවියන් වහන්සේ දැන් පුහුණු කරනවා දෙවියන් වහන්සේගේ පොරොන්දු සහ අනාගත වාක්‍යමේ වචන අරගෙන අපි කොහොමද යාඥාවෙන් ඒ දේවල් ඉෂ්ට කරන්නේ How we bring changes in our workplace අපි රැකියාව කරන ස්ථානයේ කොහොමද අපි වෙනස් වීම ඇති කරන්නේ In the school අපගේ පාසලේ කොහොමද In our neighborhood අපේ අසල් වාසීන් සිටින In the nation අපගේ දේශයේ When we look at this outreach this hope outreach next weekend ඒ වගේම අපි අද බැලුවා මේ බලාපොරොත්තු ඇත කියන මේ වැඩසටහන When we look at Pastor Rashan on the television Pastor Roshan රූපවාහිනියේ දැන් වැඩසටහන් කරනවා. We're going bigger. අපි දැන් විශාල දේවල්කට ඇතුල් වෙනවා. We're stepping out of here. අපි මේ දැන් පුංචි දේෙන් ලොකු දෙයට ඇතුල් වෙන්න යනවා. We have been trained in our spirits and we have a strength in our spirits and God is saying, "Okay, now it is time to get bigger, to get more effective." දැන් අපි පුංචි දේ කරලා කාලය අවසන් දැන් දෙවියන් වහන්සේ අපේ ආත්මය පුහුණු කරලා දැන් අපි ලෑස්ටි මීට වඩා ලොකු දේවල් කරන්න. And it is as we begin to pray in this way like Elijah. that God will one day call us to go and speak before kings and speak before important people and bring the word of the Lord in. දැන් අපි මේ විදියට යාඥා කරන්න පුහුණු වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ එලියා වගේ රජවරු නිදිරියට ගිහිල්ලා ප්‍රකාශන නිර්භීතව කරන්න. God is taking us higher. දෙවියන් වහන්සේ දැන් අපිව ඉහළට ඔසවමින් සිටිනවා. Higher level means higher responsibility. අපේ නිම්ම මට්ටම ඉහළ වෙනකොට අපේ වගකීම්ද ඉහළට යනවා. Higher levels of prayer. යාඥාවේද මට්ටම ඉහළට යනවා. Higher levels of effectiveness. අපේ බලපෑම තවත් ඉහළ මට්ටමකට එසවෙන්න. As you speak in tongues this week. මේ සතිය අපි අන් භාෂාවෙන් යාඥා කරන විට. Ask the Lord. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. What is it? What is it that you want me to take on and pray for this week? යන්නේ කුමක්ද ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ කරන්න? Who is it that you want me to take on and pray for this week? මේ සතියේ කාගෙනද මම යාඥා කළ යුතුද? Who is it that you want me to bring next weekend? එන සතියන්තේ මම කවුරුද අරන් එන්නේ? And this week pray that continuous heartfelt prayer for that person. දැන් ඔබ ගේන්ට යන තනත්තා ගැන මේ අද ඉඳලම යාඥා කරන්න මේ දවස්. Because it is God's will that none should perish. We know that. අපි දන්නවා දෙවියන් වහන්සේ කැමති නැහැ කිසිවෙක් විනාශ වෙනවා දකින්න. And it is our earnest heartfelt continuous prayer that will bring them actually from darkness into light. දැන් අපගේ අපේ උනන්දුකමේ හෘද පතුලෙන් කරන නොකඩවා යාඥාවයි මේ අන්ධකාරයේ ඉන්න බලාපොරොත්තු නැති මිනිස්සු අරන් එන්න පුළුවන් ආලෝකය. We have got Easter at the end of the month. මේ මාසේ අන්තිමේ අපි සමරනවා පාස්කු ඉරිදා. Super Sunday. Super Sunday සුපිරිස් ඉරිදාවක් අපි එදාට කරා. You can't wake up on the day before Super Sunday and think, "Oh, who am I going to bring?" Start interceding and praying now. දැන් ඉඳන්ම ඔබ heartfelt continuous prayer for those people. මේ සුපිරි ඉරිදා ගැන අද ඉඳලම යාඥා කරන්න. එදා ඉරිදා උදේට ඔබ හිතන්න එපා දැන් අයියෝ කවුරුත් මං ගෙනියන්නේ නැහැ. As you speak in tongues, God will put those people in your spirit. ඔබ ආත්මෙන් ආත්මික යාඥා කරන විට අන් භාෂාවෙන් දෙවියන් වහන්සේ ඔබට පෙන්නයි ඔබ කවුද අරන් එන්න ඕනේ කියලා. Give time to pray for them. ඔවුන් උදෙසා අන් මනුෂ්‍යයන් උදෙසා යාඥා කරන්න වෙලාව වෙන් කරගන්න. We're having our 20th anniversary this year. It's a great opportunity for people who used to come to the church and now are not coming, not going anywhere. We can pray for them to come. මේ මාසේ අපි සමරන්න යන අපේ සභාවේ 20 වෙනි සංවස්තරේ. It's a great opportunity for us to invite people who used to come to church and are no longer going anywhere. They can come back on that. දැන් අපිට හොඳ අවස්ථාවක් අපේ සභාවට ඇවිල්ලා දැන් කිසිම සභාවකට යන්න නැතුව අතරමං වෙලා ඉන්න අයව ආරාධනා කරන්නේ දවස. Because we have actually more available to us than Elijah. අපිට අද මේ වකවානුවේ එලියාට නැති මහත්ය අපිට දැන් තියෙනවා. The earnest, heartfelt, continuous prayer of a righteous man makes tremendous power available, dynamic in its working. ඕනෑ කමෙන් හෘදාංගෙන් නොකඩවා කරන යාඥාව කරන ඒ ධර්මිෂ්ඨ මිනිසයාට ඉතා මහත් වූ බලවත් වූ දෙ කිරීමට හැකියාවක් දෙවියන් වහන්සේ දෙනවා. Let's give ourselves to prayer at this time in the church. මේ සභාවක් වශයෙන් අපි මෙවැනි යාඥාවට දැන් ඇතුල් වෙන්න යනවා. Personally and in the prayer meetings. පුද්ගලිකවද ඒ වගේම අපේ එකමුතු යාඥා රැස්වීම. Prayer meetings encourage us in this way of prayer. යාඥා රැස්වීමට අපි එනකොට අපි ධෛර්යමත් වීම ලබනවා. කොහොමද මේ වගේ යාඥා කරන්නේ? Prayer meetings equip us in this way of prayer. යාඥා රැස්වීමට ආවම අපි සන්නද්ධ වෙනවා. කොහොමද මේ වගේ යාඥා කරන්නේ? Okay. Let's take the power of God and the love of God through our prayers into this nation. දැන් අපි අපේ යාඥාව තුලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ බලය අපේ දේශය වෙතට ගෙනෙමු. Amen. Amen. Amen. Amen. Hallelujah. අපි නැගිට සිටුම් මේ මොහොතේ. Hallelujah. මේ උදෑසන අපි ඔබට ආරාධනා කරන්න කැමති. I want music quickly. ආරාධනා කරන්න කැමති ඔබ යේසුස් වහන්සේ දන්නේ නැති කෙනෙක් නම්. අද දවසේ යේසුස් වහන්සේ ඔබට ආදරේ. Hallelujah. If today you do not know Jesus and today you want to give your heart to Jesus. අද ඔබ කියන මට යේසුස් වහන්සේව පිළිගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසේ ජීවිතේ පූජා කරා. යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. දැන් උන්වහන්සේ ඔබ කැඳවනවා. ඔබට අලුත් ජීවිතයක් දෙන්න. ඔබ අලුත් මැවිල්ලක් කරන්න. ඔබ අද කියනවා ඕ මට යේසුස් ඕනේ. උන්වහන්සේ ඔබට ගැලවීම දෙනවා පමණක් නෙමෙයි පාප සමාව දෙනවා පමණක් නෙමෙයි අද අපි ඉගෙන ගත්තා ධර්මිෂ්ඨකමේ දීවනාව ඔබට දෙන්න. ආමෙන්. This morning we learned that when we ask Jesus to come into our heart, when we receive, when we believe what Jesus has done, we receive the gift of salvation of righteousness. තිමඹට ආරාධනා කරන්න කැමති. ඔබ යේසු වහන්සේ පිළිගන්න නැත්. This is your moment. ඔබ සභාවට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සති ගණනාවක් ඔබ ඇවිල්ලා මාස ගන්නක්, සමාකර අවුරුදු ගන්නක් ඇවිල්ලත් ඔබ යේසු වහන්සේව පිළි අරන්නේ නැහැ. Hallelujah. ඔබට අද එන්න පුළුවන්. ඔබට අද එන්න පුළුවන්. Today you can come. You can come. You can come to Jesus. යේසු වහන්සේ අද මේ ස්ථානයේ ඉන්න. ඔබ එන්න ඉදිරියට. ඔබ ඉන්න ස්ථානයේ නයිට් ලයින් ඉදිරියට යේසු වහන්සේ වෙතට එන්න. Come to Jesus this morning. ඔබේ හදවත උන්වහන්සේට දෙන්න. Give your heart to Christ this morning. ඔබේ ජීවිතේ බලාපොරොත්තු දෙන්න උන්වහන්සේ. ඔබ ඒක කරලා නැත්නම් අද ඔබ එන්න. Hallelujah. Hallelujah. සමහර කයින් ඔබ යේසු වහන්සේ පිළි අරගෙන නමුත් ඔබේ හදවතෙන් ගොඩක් දුරස්තර වෙන්න. In your heart you have drifted away. But today is your moment to come back. Hallelujah. මේ උදෑසන උන්වහන්සේ ඔබට දොස් තබන්නේ නැහැ. He is not condemning you this morning. He loves you. He has not gone away from you. උන්වහන්සේ ඔබගෙන් දුරස්සර වෙලා නැහැ. ඔබ උන්වහන්සේගෙන් දුරස් වෙලා. Hallelujah. Thank you. Hallelujah. තව කවුද? තව කවුද? Just lift your hand to heaven. I can feel the Holy Spirit moving in this place. මේ ස්ථානයේ ශුද්ධාත්මයන්වන්ස ගමන් කරන. එක් එක්කෙනාගේ ජීවිත වෙතට ශුද්ධාත්මයන්වන්ස දැන් පැමිණෙනවා. The Holy Spirit is just coming to you right now. Just begin to talk to him. ඔබ ඉන්න ස්ථානයේ උන්වහන්සේට කතා කරන්න. Hallelujah. ඔබට උන්වහන්සේට කතා කරන්න. You can speak to him the way you want. Hallelujah. Hallelujah. Hallelujah. We worship you, Lord. In the voice of the Lord. Yeah. Hallelujah. Ah. Hallelujah. Sing to the Lord. උන්වහන්සේට ගායනා කරත් ඕර මන්දරේ මොෂිරාරා නමදේ යේතරේ මොසේ ඉදරා මන්සෙන් දුරු රාතේ කයන්ද බෂිරේ දුරු දිරේ දුරු හල්ලෙලුයා ආසර කියන බාදරේ ආයි ලව් යු ලෝ රිමන්දර රබා දෙරේ රේ රුෂේ දෙරේ රේ ආයි ලව් යු ලෝ හල්ලෙලූයා යෝ ප්‍රේයර් ලයිෆ් ඉස් චේන්ජින් ටුඩේ ඔබගේ යාඥා ජීවිතය අද වෙනස් වෙනවා හල්ලෙලූයා හල්ලෙලූයා අද ඔබගේ යාඥා ජීවිතය අද වෙනස් වෙනවා හල්ලෙලූයා වඩ පිට බලන්න එපා වඩ පිට බලන්න එපා හල්ලෙලූයා රාකේ දුලලම බ්‍රේදු ඔබත් එලියා වගේ ඔබත් යාඥා කරන්න තර You are just like Elijah The same power is available ඔබට ඒ බලය තිබෙනවා හල්ලෙලූයා The same power is available to you හල්ලෙලූයා ඔබට පුළුවන් වෙනස් කරන්න. ඔබට පුළුවන් තත්ත්වයන් වෙනස් කරන්න. You have the power to change through your prayer. Hallelujah. You have power to change. Hallelujah. ඔබ බලයේ තියෙන වෙනස් කරන්න. ඔබගේ ආඥාව. ඔබගේ ආඥාව බලවත්. Hallelujah. ඔබගේ ආඥාව බලවත්. Hallelujah. Your prayer is powerful. Your prayer is dynamic. Hallelujah. Thank you, Lord. Oh, hallelujah. Reba zandala laba. Oh, yandala laba. Oh, pray. Yaknya karan. Yaknya karan. Sabahava yaknya karan. Sabahava yaknya karan. Sabahava api yaknya kala yutui. Church, we must pray. Church, we must pray. We must pray. Earnest prayer, heartfelt prayer, continuous prayer. Sabahava api unanduen yaknya karayutui. Hadavaten yaknya kalayutui. Nakadava yaknya kalayutui. That also muswargeta. Hallelujah. Receive anointing this morning. Adale pelabant. Annaya udesa yaknya karan. Oba annaya udesa yaknya karan nakata. ඔබේ ආඥා ඉල්ලීම් දෙවියන් වහන්සේ උත්තර දීලා ඉවරයි. When you pray for others, your prayer will be answered. Even without praying. Hallelujah. ස්වාමීන් වහන්සේගෙන ඔබ අනිත් කෙනාගෙන ආඥා කරනකොට ඔබේ ආඥාවට පිළිතුරු ලැබෙලා ඉවරයි. Hallelujah. Hallelujah. Thank you Lord. Thank you Jesus. මා සමකයන් say after me, thank you Lord Jesus. For giving me a Holy Spirit. And the ability to pray. I'm a righteous man. Just like Elijah. And as I pray. I will change. Everything around me. In my nation. In my home. In my business. In my workplace. In Jesus' name. Suti Swamini. ඔබවන්සගේ ආත්මය මට දී තිබෙන නිසා මගේ යාඥාව බලවත් නිසා මං යාඥා කරන විට එලියා වගේ මගේ යාඥාව බලවත් යාඥාවක් මගේ යාඥාවෙන් මේ දේශය වෙනස් කරන්නට මගේ අසල්වාසිය වෙනස් කරන්නට මගේ මිතුරා වෙනස් කරන්නට මගේ රැකියා ස්ථානය වෙනස් කරන්නට මගේ පාසල වෙනස් කරන්නට මට පුළුවන්. Hallelujah. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි අත්පොළ සන්නාදය දෙමු. Hallelujah. Hallelujah. Thank you Lord. දෙවියන් වහන්සේට ස්තුති කරමු අලංකාර සහෝදරයන් තුන්දෙනෙ. Hallelujah. 3 men. Hallelujah. Amen. පුරුෂයන් ගැලවෙනවා කියන්නේ දේශයක් ගැලවෙනවා. Hallelujah. Hallelujah. Amen. අද විශේෂත්වයේ පුරුෂයන් තුන්දෙනෙක්. ආමෙන්. මාත් එක්ක යාඥා කරන්න. ආදර යේසුනි. කියන්න. ශබ්ද නගල. ආදර යේසුනි. මගේ ජීවිතය. ඔබ වහන්සේට මම බාර කරනවා. මම හදවතෙන් විශ්වාස කරනවා. ඔබ වහන්සේ කුරුසේ. මැරුණේ මං උදෙසා. ඔබ වහන්සේ නැවත නැගිට්ටා. අද දවසේ මගේ හදවතට වඩින්න. යේසුස් වහන්සේ මගේ ස්වාමියා ලෙස මම අද පිළිගන්නවා. ස්තුතියි ස්වාමිනේ. මේ මොහොතේ මම දේව දරුවේ. සදාකාල ජීවනයේ මම දැන් ලබනවා. ස්තුතියි ස්වාමිනේ. මම දැන් අලුත්ම ඇවිල්ලා. පරණ දේ පහව ගියේ. මෙන්න මම අලුත් මිනිස්සෙ. ස්තුතියි ස්වාමිනේ. ඔබගේ බලය දැන් මම ලබනවා. යේසු වහන්සේගේ නාමයෙන්. Amen. Hallelujah. Hallelujah. Hallelujah. මෙයාට අපි ආඥා කරන අත්විකරන්න. දෙවියන් වහන්සේ මේ සහෝදරයාට ආශිර්වාද කරනවා. යේසු වහන්සේගේ නාමයෙන්. ඔබ අද ඉඳලා සඵලයි. ඔබේ ජීවිතේ අඳුරු දේ පහව යනවා දැන්. කිසිම අඳුරක් අද ඉඳලා ඔබේ ජීවිතේ තියෙන්න බෑ. ඔබේ පවුල ආශිර්වාද ලබන. Hallelujah. ඔබේ මනසේ තියෙන ගැටලු ප්‍රශ්න අද දවසේ දෙවියන් වහන්සේ උත්තර දීලා ඉවරයි. සුවය ලබත්. ඒ සහෝදරයට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ කියන කලකිරෙන්න එපා. ජීවිතය අතාරින්න එපා. මම ඔබ සමගයි. අද ඉඳලා ඔබේ ජීවිතය සාර්ථකයි. සාර්ථකයි. සාර්ථකයි. සාර්ථක මාර්ගයක් ඔබට හදලා තිබෙනවා. හාලෙලූයා. ඔබ කලකිරන ඔබේ ජීවිතය අසාර්ථක දේවල් ගැන. දෙවියන් වහන්සේ කියන කලකිරෙන්න එපා පුතා. මම ඔබ සමගයි. අද ඉඳලා ඔබ කරන සියලු දේ සාර්ථක වෙන්න යනවා. නිරෝගී කම ලබන්න. යේසු වහන්සේගේ නාම. හැම අඳුරක්ම පලයා. යේසු වහන්සේගේ නාම. හාලෙලූයා. ආශිර්වාද. මේ සහෝදරයා දැන්ටම ආශිර්වාද ලැබල ඉවර අත උත්සන්න. මොහු අද මොහු ගිය සතිය ආව ආශිර්වාද ලැබ ඔහුගේ අද ආවේ තනියම නෙමේ. ඒ අනිත් එක්කෙනා ඔහුගේ යාළුවා. හාලෙලූයා. මට අද උදේ කිව්වා පාස්ටර් මගේ යාළුවාවත් මාරන් ආවා. හාලෙලූයා. හාලෙලූයා. අපි මොහොත ආශිර්වාද. හාලෙලූයා. දෙවියන් වහන්සේ මට පෙන්නනවා ඔබ පාවිච්චි කරන්න යන ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්න යන. හාලෙලූයා. ඕ දෙවියන් වහන්සේගේ බලය මට දැනෙනවා මගේ මුළු ශරීරෙ. හාලෙලූයා. Thank you Lord. හාලෙලූයා. ඔබ පාවිච්චි කරන්න යන රෝගීන් සුව කරන්න. යක්ෂයන් දුරු කරන්න. හාලෙලූයා. Hallelujah. Thank you Lord. අපි දෙවියන් වහන්සේට අත් පුරසන්න ආදර දෙන්න. Hallelujah. Hallelujah. Now the grace of our Lord Jesus Christ, the love of God and the sweet fellowship of the Holy Spirit be with you. Jesus Christ wahansege anugrahayada unu e piyuvyan wahansege premayada shuddhaatmayanan wahansege sambandhatave oba samaga veva. You are blessed. This morning you are blessed. Oba aashirwada lat me udasana. Oba aashirwada lat. Obe yama ima aashirwada lat. You're going out, you're coming in is blessed. Your health is blessed. Your finances are blessed. Obage obage suya obage oba suya labala tibena. Obage aarthike aashirwada lat. I bless your families. I bless your children now. I bless your workplace. In the mighty name of Jesus. Mama den aashirwada kana obe paula daruwange daruwanta obage rakiya sthana obage vyapara aashirwade veva Jesus wahansege name. Amen. God bless you. Hallelujah. Hallelujah. Oba thundenekta kiyanna I am blessed kiyala. Amen. Thundenek. Amen. God bless you. Come on sing sir.